අංගුත්තර නිකායෝ 10.1.1.1 කිමත්ථිය සුත්තං Part 1 ඒවං මේ සුතං ඒකං සමයං භගවා සාවත්ථියං විහරති ජේතවනේ අනාථ පින්ඩිකස්ස ආරාමේ අතකෝ ආයස්මානන්දෝ යේන භගවා තේනුපසංකමි උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදි ඒකමන්තං නිසින්නෝකෝ ආයස්මා ආනන්දෝ භගවන්තං ඊතදවෝච කිමත්ථියානි භන්තේ කුසලානි සීලානි කිමානි සංසානීති අවිප්පටිසාරත්ථානි කෝ ආනන්ද කුසලානි සීලානි අවිප්පටිසාරානි සංසානීති අවිප්පටිසාරෝපන භන්තේ කිමත්ථියෝ කිමානි සංසෝති අවිප්පටිසාරෝඛෝ ආනන්ද පාමුඤ්ජත්ථෝ පාමුඤ්ජානි සංසෝති පාමුඤ්ජම් පන භන්තේ කිමත්ථියං කිමානි සංසන්ති පාමුඤ්ජංඛෝ ආනන්ද පීතත්ථං පීතානි සංසන්ති පීතිපන භන්තේ කිමත්ථියා කිමානි සංසාති පීතිඛෝ ආනන්ද පස්සද්දත්ථා පස්සද්ධානි සංසාති පස්සද්ධිපන භන්තේ කිමත්ථියා කිමානි සංසාති පස්සද්ධිඛෝ ආනන්ද සුඛත්ථා සුඛානි සංසාති සුඛං පන භන්තේ කිමත්ථියං කිමානි සංසන්ති සුඛං ඛෝ ආනන්ද සමාධත්ථා සමාධානි සංසන්ති සමාධිපන භන්තේ කිමත්ථියෝ කිමානි සංසෝති සමාධිඛෝ ආනන්ද යථා භූත ඥාන දස්සනත්ථෝ යථා භූත ඥාන දස්සනානි සංසෝති යථා භූත ඥාන දස්සනං පන භන්තේ කිමත්ථියං කිමානි සංසන්ති යථා භූත ඥාන දස්සනං ඛෝ ආනන්ද නිබ්බිදා විරාගත්ථං නිබ්බිදා විරාගානි සංසන්ති නිබ්බිදා විරාගෝ පන භන්තේ කිමත්ථියෝ කිමානි සංසෝති නිබ්බිදා විරාගෝ ඛෝ ආනන්ද විමුක්ති ඥාන දස්සනත්ථෝ විමුක්ති ඥාන දස්සනානි සංසෝති ඉතිඛෝ ආනන්ද කුසලානි සීලානි අවිප්පටිසාරත්ථානි අවිප්පටිසාරානි සංසානි අවිප්පටිසාරෝ පාමුඤ්ජත්ථෝ පාමුඤ්ජානි සංසෝ පාමුඤ්ජං පීතත්ථං පීතානි සංසං පීති පස්සද්ධත්වා පස්සද්ධානි සංසා පස්සද්ධි සුඛත්තා සුඛානි සංසා සුඛං සමාධත්තං සමාධානි සංසං සමාධියථා භූත ඥාන දස්සනත්තෝ යථා භූත ඥාන දස්සනානි සංසෝ යථා භූත ඥාන දස්සනං නිබ්බිදා විරාගත්තං නිබ්බිදා විරාගානි සංසං නිබ්බිදා විරාගෝ විමුක්ති ඥාන දස්සනත්තෝ විමුක්ති ඥාන දස්සනානි සංසෝ ඉතිකෝ ආනන්ද කුසලානි සීලානි අනුපුම්බේන අංගාය පරෙන්තීති